තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දවස්වල කතා කරමින් සිටින්නේ දිවසින් දුටු බියකරු සසර සදාන් වැඩසටහන තුළ මේ උපන් සත්වයා සසර දුකට වැටෙන කාරණාව. ඉතින් අදත් විශේෂ කාරණාවක් මේ සසර ගැන තේරුම් ගන්න දීර්ඝ විස්තරයක් තියෙන දේශනාවක් අද ඉගෙන ගන්න. ඉතින් අද අපි ඉගෙන ගන්නේ අංකුර ප්‍රේතවත්ව. මේක දීර්ඝ විස්තරයක්. මම මේකේ මූල කොටස මේ විදිහට කියවන්නම්. ඒ තමයි මේ ඇත්තර මේ අංකුර කියන කෙනා අපේ මහ බෝධිසත්වයන්ගේ සසරේ මල්ලි කෙනෙක් කියලා ඉපදිලා තිබෙනවා. මේ විස්තරේ තියෙන්නේ ගත ජාතකේ. උතුරු මඳුරාපුරයේ අධිපති වූ මහසાગර රජුගේ පුත්‍රයා උපසાગරයි. උත්තරාපතේ කංසණං රටේ අසිතංජන නම් නුවර මහා කංසණං රජ කෙනෙක් වාසය කළා. ඒ රජතුමාගේ දුව දේවගර්භා. උපසાગර කුමරු පියා වෙමින් ඇය කුසින් අංජන දේවි නම් දුවක්ද වාසුදේව, බලදේව, චන්ද්‍රදේව, සූර්යදේව, ආග්නිදේව, වරුණදේව, අර්ජුන, පජ්ජුන, ගතපන්විත හා අංකුර යන කුමාරවරු දස දෙනා බිහි කළා. මේ සොහොයුරෝ අසිතංජන නගරයේ පටන් ද්වාරවතී නුවර අවසන් කොට ඇති මුළු දඹදිවම දස කොටසකට බෙදුවා. අංජන දේවි සොහිරියට කොටසක් නොබෙදායි එසේ කළේ. පසුව නැවත ඔවුන් කතිකා කොටගෙන සමසේ 11කට බෙදන්ට සූදානම් වෙද්දී අංකුර නම් බාල පුත්‍රයා පැවසුවේ මගේ කොටස ඇයට දෙන්න මං වෙළඳාම් කරලා ජීවත් වෙන්නම් කියලා. මේ විදිහට අර දසරජ්ජුරුවන්ගෙන් අංකුර වෙන් වෙලා යනවා. දැන් මේ ගතපඬිතුයෝ තමයි මෙතන ඉන්න මේ ගතපඬිතුයෝ තමයි අංකුරගේ අයියා. මේ වැඩිමාල්ම මේ වාසුදේව අර්ජුන වාසුදේව ක්‍රිෂ්ණ කියලා එයාගේ පුතා මැරුණට පස්සේ අර හඳ ඉල්ලලා අඬමින් ශෝකේ දුරුකලී අපි ඉගෙන ගත්ත ප්‍රේතවත්ව. ඒ වගේ කන්න ප්‍රේතවත්ව. එතකොට මේ ඒ සිද්ධියම කොටසක් මේ. ඉතින් බාලම පුතා තමයි අංකුර. අංකුර ඒ ගෙදරින් ගිහිල්ලා වෙළඳාම් කරගෙන ජීවත් වුණා. වෙළඳාම් කරගෙන ජීවත් වෙනකොට ඔහුට හිතවත් සේවකයෙක් හිටියා. ඒ සේවකයා ගොඩාක් හිතවත්. ඉතින් අංකුරම යාට විවාහයක් කරලා දුන්නා. නමුත් ඒ දරුවා ලැබෙන්න ඉදින් ඒ බිරිඳ නැති වුණා. අංකුරගේ සේවකයන්. ඉතින් ඉපදුන දරුවාට වැටුප් ලැබලා දුන්නා අංකුර. ඊට පස්සේ කාලයක් යද්දී ඒ දරුවා අංකුරගේ සේවකයාගේ දරුවා ඈතට ගිහිල්ලා ඒ ගමෙන් ඈතට ගිහිල්ලා බේරුව කියන නගරේ සන්නාලියේ කියන්නේ රෙදි මහන පවුලකට එකතු වෙලා ඒ පවුලකින් දුවෙක් විවාහ කරගෙන රෙදි මහමහා ජීවත් වෙලා තිබෙනවා. ඒ කාලේ බේරුව නගරේ සහිය කියලා සිටුවරෙක් හිටියා. ඒ සිටුවරයා මේ ගොඩාක් දන් දෙනවා. ඉතින් අර රෙදි මහන කෙනා ළඟට ඇවිල්ලා මිනිස්සු අහනවා දන් දෙන තැනක් කොතනද තියෙන්නේ කියලා. එතකොට අර මිනිහා රෙදි මහවහ ඉන්න ගමන් කියනවා ආන් අර පැත්තේ තමයි දන් දෙන්නේ අසහ්‍ය සිටුවරයා බොහොම හොඳට දෙනවා කියලා මිනිස්සු කියන්නේ යන් යන් මේ පැත්තට කියලා දකුණු අත දික් කර කර ඒ දානේ දෙන දිශාව කියනවා. මේ මිනිහා කවදාවත් දන් හලට ගිහිල්ලත් නැහැ. දන් දීලත් නැහැ. පින්කම් කරගෙනත් නැරිදි මහලා ඉදා වේල කොහොම හරි ගැට ගහගෙන ජීවත් වෙලා. මේ බුදුවරු නැති කාලේ. ඊට පස්සේ මේ අසයසේ මේ රෙදි මහමා හිටපු සන්නාලි මිනිසයා මැරුණාට පස්සේ ගිහිල්ලා ඉපදුනා එක්තරා කාන්තාරයක බූමාටු දෙවියෙක් වෙලා. දැන් කාන්තාරය වුණාට වැලි නෙවෙයි, වැලි තියෙන අපිට පේන්න. ඒකේ විමාන තියෙනවා. විශාල නුග රුක්ෂයක මහා බල සම්පන්න දිව්‍ය රාජ්‍යයක් වෙලා ඉපදුනා ඒ රෙදි මහමා හිටපු මිනිසයා. අන්න අයට දානේ තියෙන දිශාව පෙන්වීම පහන්සෙතින් අන්න අර පැත්තේ කියලා. ඒ පින් බලයට. එතකොට අන්න අහවල් ස්වාමීන් වහන්සේගෙන් බණ අහන්න, අහවල් ස්ථානෙට බණ අහන්න යන්න, අහවල් තැන නම් බොහොම හොඳ තැනක් කියලා මිනිස්සෙක් හැදෙන්න බණපදයක් යහපත්ව කියන තැනකට තව කෙනෙක් යොමු කිරීම කොච්චර පිනක්ද කියලා බලන්න. මේ දානයක් දෙන තැනකට අත දික් කරලා ඒ පින් බලෙන් දිව්‍ය ලෝකෙ කියන. ඊට පස්සේ ওই විදිහට කාලයක් ඉඳලා මේ මිනිසයා මැරිලා දෙවියෙක් කියලා ඉපදුනා. ආසය සිද්දතුමා තෞතිසාව ඉපදුනා. ඊට පස්සේ ඔය අතරේ තමයි අංකුර වෙළඳාම යන්නේ. එතකොට අංකුර දැන් වයසයි. දැන් මේ වැඩිහිටි කෙනෙක් අර රෙදි මහන කෙනා තරුණ කාලේ වැඩිහිටි කාලේ යම් කාලෙක මොනවාරි උවදුරක් ඇවිල්ලා මැරෙන්න ඇති. ඊට පස්සේ දැන් අංකුර වෙළඳාම යද්දීන් තමයි අර කාන්තාරේ මැදදී මේ අංකුරයි තවත් බ්‍රාහ්මණෙක් එක ගියේ. අංකුරගේ කරත්ත 500යි වෙළඳාම යන්න, අර බ්‍රාහ්මණයාගේ කරත්ත 500යි. එහෙම යනකොට මේ පාර වැරදුනා. පාර වැරදිලා එහෙම දුව ඇවිදිනකොට කාන්තාරේ හිටපු අර දෙවියා කලින් මෙයා ළඟ හිටපු සේවකයෙක්ගේ පුතෙක් නේ අංකුර ගාව. ඒතර මෙයා පුංචි කාලේ පෝෂණය කළේ අංකුරගේ ධනෙන්නේ. ආන් ඒක සිහි කළේ ඒ දෙවියා පෙනී හිටියා විමානෙත් එක්ක. සම්පූර්ණයෙන් පෙනී ඉඳලා කිව්වා අංකුර, ඔබ බය වෙන්න එපා, අපි ඔබට පිහිට වෙන්නම්, එන්න වතුර නැද්ද කියලා තමන්ගේ දකුණු අත දික් කළා. මේ අතු මේ දියැලක් වගේ ජලයේ වැක්කිරෙනවා අතෙන්. දියැලක් වගේ අතෙන් ජලයේ වැක්කිරෙනවා. ඊට පස්සේ එයාට බඩගිනියද කියලා අහලා දිව්‍ය ආහාර පාන පළතුරු ඒ ඔක්කොම අතින් සිතූ පෙතු දේවල් අතින් දෙනවා. ඉතින් පුදුම වෙලා අර මේ කරත්ත 1000ක ගිය පිරිස, අවම පිරිස 1000ක්වත්නේ, ඒ පිරිස පුදුම විදියට පුදුම වෙලා ඒ දිව්‍ය ආහාර පානෙන් සැතපීලා මේ තමන්ගේ කය පෝෂණය කරගෙන ඉන්නවා. එතකොට අර බමුණා, අර අංකුරත් එක්ක ආපු බමුණා කියනවා, අපි කාම්බෝජෙට එතනින් තමයි මේ පේතවතු පටන් ගන්න. යස්ස අත්තාය ගච්ඡාම කාම්බෝජං ධනකාරක. අපි යං ආර්ථයක් උදෙසානම් කාම්බෝජෙට යන්නේ ධනෙ ගේන්නනේ. අයං කාම දදෝ යක්කෝ ඉමං යක්ඛං නයාමසේ. ඉතින් මේ තියෙන්නේ සිතූපේතු සම්පත් දෙන යක්ෂේ දෙවියේ. ඉතින් අපි මෙයා ගැට ගහලා අරන් යන්න. ඉතින් අපිට ආයෙ වෙළඳාම යන්න ඕනේ නැහැ නේ, මේ ඉන්නේ ඕන දෙයක් දෙන. ඉතින් අපි හොඳින් හරි බලහත්කාරයෙන් හරි මේ දෙවිය අල්ලගමු, යානෙක නංවගෙන ඉක්මනින්ම ද්වාරවතී නගරයට යමු කියලා දැන් අර බමුණා කියනවා. මේ බලන්න මිනිසුන්ගේ තියෙන කෙලේ ගුණ නැති බව, කාන්තාරේ වතුර පොදක් නැති මේ වේලාවක පිහිට වෙච්ච දිවියා මන්තර බලෙන් අල්ලගෙන ඇදගෙන යන්න හදන්නේ මේ බමුණා. දැන් අංකුර එක පැත්තක ඉන්නවා මේකේ. දැන් අංකුරගේ පිනටයි මේ දෙවියා පහළ වුණේ. ඊට පස්සේ අංකුර කිව්වා, ඉම්බා මිනිසුනි, යම් ගහක් සෙවනේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම් නිදා ගන්නවා නම් ඒ තැනැත්ත තමන්ට සෙවන දුන් ගහේ අත්තක්වත් බිඳින්න හොඳ නැහැ. ඒක මිත්‍රද්‍රෝහි වැඩක්. අපිට පිහිට වුණ කෙනා ගැන ඔයගින් අපුරු හිතිවිල් හිතන්න එපා කියලා. ඊට පස්සේ අර බමුණා කියනවා, එහෙම කතාවක් නෑ කියනවා. ගහක හෙවනේ මිනිස්සු ඉඳගෙන හිටියා, ඊළඟට සෙවනේ හිටියත් නිදාගෙන හිටියත් ඒ ගහෙන් ඒ මනුස්සයට වැඩක් තියෙනවා නම් ගහ කපන්න ඕන කියනවා. ඊට පස්සේ ආයෙත් අංකුර කියනවා, යස්ස රුක්ඛස්ස ඡායාය නිසී දෙහිය සයෙයවා. යම්කිසි ගහක සෙවනේ ඉඳ ගන්නවා නම් නිදාගෙන ඉන්නවා නම් නතස්ස පත්තං බින්දෙය, ඒ ගහේ කොළ කඩන්න හොඳ නෑ. මිත්තා දුබ්බෝහි පාපකෝති, මිත්‍රා ද්‍රෝහි පාපියෙක් වෙනවා. එතකොට මිත්‍රා ද්‍රෝහි පාපියෙක් වෙනවා කියුවා. ඊට පස්සේ කියනවා මෙයා කියනවා නෑ නෑ බහුණා කියනවා නෑ අපිට වැඩක් තියෙනවා නම් ගහ වුණක් කපාගෙන යන්න ඕන වැඩි කතා එපා අපි මේ දෙවියව මන්ත්‍ර බලෙන් අල්ලලා අරන් යමු. අදත් ඔය තියෙන දේව බන්ධන කියලා මිනිස්සු කරන්නේ දෙවිවරු බඳිනවා මන්ත්‍ර බලෙන්. ඊට පස්සේ මොකද්ද කිව්වේ යස්සේක රත්තිම් පිස් ගරේ වසෙය මේ අංකුර කියන අංකුර හරි ධර්මිකයි යම් ගෙදරක රැයක් හිටියොත් යත් අන්න පානං පුරිසෝ ලැබෙත ඒ ගෙදරින් කෑම බීමත් එයාට ලැබෙනවා නතස්ස පාපම් මනසාපි චිත්තේ ඒ මිනිස්සු ගැන නරකක් හිතන්න හොඳ නැහැ එක දවසක් හරි වහල යට හිටියානේ වත් පිටක් කෑවනේ වතුර උගුරක් බිව්වනේ කතඤ්ඤතා සප්පුරිසේහි වන්නිතා සප්පුරිසේ වර්ණනා කරන්නේ කෙලෙහි උර තියෙන බව දැන් දෙමව්පියන්ගේ යටතේ ඒ දෙමව්පියන්ගේ නිවසේ පුංචි කාලේ කාලා බීලා ඉන්න දරුවෝ දෙමව්පියන්ට විරසක වෙච්ච ගමන් මිත්‍ර ද්‍රෝහි ලොකු පාපයක් වෙනවා දෙමව්පියන්ට විරසක වුණ ගමන් බි ස්වාමියාගෙන් යැපෙන බිරිඳ ස්වාමියාට කෙනෙහිලිකම් කරන උට මිත්‍ර ද්‍රෝහි වෙනවා ස්වාමියාගේ වහල යට ඉඳගෙන ස්වාමියා දෙන දේ කාලා බීලා ස්වාමියාට විරහි වුණා ඉතින් මීලාට තවත් කෙනෙක්ගෙන් අපි යැපිලා ඒ මිනිසුන්ට අපි වෙරි එරෙහි වුණොත් ඒක මිත්‍රද්‍රෝහි කෙලෙහි ගුණ නැතිකම ඊට පස්සේ කියනවා මේ සත්පුරුෂෝ මොකද කරන්නේ සත්පුරුෂ නැමැති දෑතින් මිත්‍රද්‍රෝහියව බැහැර කරනවා යම් ලෝකේ සත්පුරුෂයෝ මිත්‍රද්‍රෝහින් බැහැර කරනවා සත්පුරුෂ ධර්මයෙන් ඇත්තරම බලන්න අපි යම් ධර්මයකට යොමු වුණොත් හොඳ වැඩ කරන්න පටන් ගත්තොත් මිත්‍රද්‍රෝහි අසත්පුරුෂය ඈතට යන්නේ නැහැටි අසත්පුරුෂ යාළුව ඈතට යන්නේ නැහැටි තමන්ට කරදරකාරී යාළුවෝ ඈත් කරගන්න හොඳම දේ තමන් යහපත් මඟට එන එක තමන් යහපත් මඟට ආපු ගමන් ඒ තමන්ට කරදරකාරී යාළුවෝ ටික ඔක්කොම අත්හැරෙනවා ඊට පස්සේ තියෙනවා යම් කෙනෙක් කලින් උදව් උපකාර කරපු කෙනෙකුට පස්සේ පාපී ක්‍රියාවන් වල පෙරෙනවා නම් ඒ උදව් ලැබූ පුජ්‍යලියාව වනසන කෙනා යහපතක් නම් දකින්නේ. තමන්ට උදව් කරපු කෙනෙකුට කවදාවත් කිනීරිකම් කරන්න හොඳ නෑ. ඒක මහා පාපයක්. ගෙදරකින් මොනවා හරි මිනිසුන්ට ආපහු උදව් කරන්න බැරි නම් මිනිසුන්ගෙන් උදව් ගන්න හොඳ නෑ. යම් දවසක මේ මිනිසුන්ට උදව් කරන්න පුළුවන් නම් මිනිසුන්ගෙන් උදව් ගන්න ඕන. ඉතින් ඒ නිසා මේ ඒ වගේම මිනිසුන්ගෙන් අන් අයගෙන් උදව් ගැනීමේදී හොඳට කල්පනා කරලා බලන්න සත්පුරුෂයෙක් නම් මට අනාගතේ මේ ඇයිට උදව් කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මේ කියනවා යමෙක් තමාට ද්වේෂ නොකරද්දී ඒ ද්වේෂය නොකරන පුජ්‍යලයාට ද්වේෂ කරනවා නම් ඒ පිරිසිදු කෙලෙස් රහිත පුජ්‍යලයාට ද්වේෂ කරනවා නම් ඒකෙන් අඥානය පෞරස් කරගන්නවා. ඒ පව තමන් කරා ඉන්නේ සියුන් දූවිල්ල මේ උඩුසුලකට දැම්මා වගේ. ඉතින් ගොඩාක් කරුණු කාරණා කතා වෙනවා. හේතුව අර බමුණා කියනවා අපි වෙළඳාම යන්නේ නැතුව මේ දෙවියව වැඳගෙන යම් කියලා. අංකුර කියනවා අපි මේ වතුර පොදක් නැතුව කාන්තාවේ අතරමං වෙච්ච වෙලාවේ පිළිහිට උනේ මේ දෙවියා. ඒ දෙවියට හානියක් කරන්න හිතන්නවත් හොඳ නැහැ කියලා. ඊට පස්සේ අර දෙවියා කිව්වා මාව කිසි දෙවියෙකුටවත් මිනිසෙකුටවත් යටපත් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. උඹලගේ මන්තරම් උඹලම තියාගෙන ඉල කිව්වා. මං මහා බල සම්පන්න දිවි රාජයෙක් උඹලට බෑ කිව්වා මාව අල්ලන්න. ඊට පස්සේ මං ගොඩාක් ඉරිදි තියෙන දෙවි කෙනෙක් කිව්වා. ඒ නිසා මට ඕන තරම් දුර යන්න පුළුවන් ශරීරයේ වර්ණේ බබලා බබලා. පිනී ඉන්න පුළුවන් නොපිනී ඉන්න පුළුවන්. ඒ නිසා මේ සෙල්ලම් කරන්න හදන්න එපා කියලා දිවිය සැර දෑවා. ඊට පස්සේ අංකුර අහනවා දෙවිය මට හරි පුදුමයි මේ ඔබගේ අත ගැන. අත රත්තරම් පාටයි. ඒ වගේම මේ ඕන දෙයක් අතින් වැක්කිරෙනවා මට හිතෙනවා මේ දෙවියා සද්දවිඳුද කියලාත් හිතෙනවා කියමු. ඊට පස්සේ කියනවා අනේ මම ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි අංකුර. මං ගහන්දරුවෙක්වත් ප්‍රසිද්ධ දෙවි කෙනෙක්වත් සක්‍රියවත් නෙවෙයි අංකුර. අංකුර බේරුව කියන නගරයෙන් මැරිලා මං මෙහි ඉපදුන විමාන ප්‍රේතෙක් කියලා දකින්න කිව්වා. මං විමාන ප්‍රේතෙක් කියලා හිතන්න කිව්වා. ඉස්සර ඔබේ බේරුව කියන නගරේ මොකද්ද කර හිටියේ මොනවාගේ පින්කම්ද ඔයා කළේ? අනේ මම මහා ඇඳුම් මාන කෙනෙක් මං කරපු පින්කම් නෑ කිව්වා. මම සංඝයාට දානෙ දීලා ඊළඟට ලොකු ලොකු පින්කම් කරපු කෙනෙක් නෙවෙයි අංකුර. මට කියලා දෙන්න කිසිම දෙයක් තිබෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ මම හිටපු ප්‍රදේශයේ හිටිය අසහිය කියලා සිටුවරේ. ඒ ඔහු හරිය ශ්‍රද්ධාවන්තයි, දානපති කෙනෙක්, බොහෝ පින් කරපු කෙනෙක්, පවට ලැජ්ජා බය ඇති කෙනෙක්. නොයේ පලාත් වලින් එන හිඟමන් ඉල්ලන උදවිය, නොයේ කුල වලින් එන සම්මාදන් ඉල්ලන අය ඒ ගෙදරට එනවා. එතකොට ඔවුන් අසහිය සිටුවරයාගේ නිවස කොයිද කියලා මගෙනු යහන්නේ. ඔබට යහපතක්ම වේවා. මෙහි කොහේ හරි දන් ලැබෙන තැනක් තියෙනවද? අපි කොහෙන් දෙතනට යන්නේ? ඔවුන් මගෙන් අහනවා. මම එතකොට අසහිය සිටුවරයාගේ නිවස දෙසට මගේ දකුණු අත දික් කරලා කියනවා, ඔබට යහපතක්ම වේවා. මෙහි දන් ලැබෙන තැනක් තියෙනවා. ඕන් ඔය පැත්තේ අසහිය සිටුවරයාගේ දානි දෙන දන්හල තියෙන්නේ. ඔන් ඔය පැත්තට යන්න කියලා අර දානි දෙන පැත්තට අත දික් කරනවා. ඕන් ඔච්චරයි කිව්වා මම මනසු ලෝකෙ ඉදින් කරගත්ත පින. යම් දානයක් දෙන පැත්තකට මගේ අත දික් කළාද, ඒ අතෙන්ම මම මේ පුණ්‍ය විපාක විඳිනවා කියලා කැමැති දේවල්. එතකොට හිතන්න පින්වත්නි, දානයක් දෙන එකට මෙන්න මේ පැත්තේ කියලා අත දික් කිරීමෙනුත් පින උපදිනවා. දාන් දීම ගැන කවර කතාවද? අන්න අර පැත්තේ හොඳට බණ කියන තැනක් තියෙනවා. උඹලට හැදෙන්නේ ওই නම් ඵලයල්ලා. තවක් කෙනෙකුට බණ හන්ද යොමු කරන එක කොච්චර පිනක්ද? මේ වගේ ස්තූප වන්දනාවක් තියෙනවා, විහෙර විහාර වන්දනාවක් තියෙනවා, වරෙල්ලා පින්කමකට ගෙන්නන්න යන එක කොච්චර හොඳද? ඊට පස්සේ මේ වගේ බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ධාතු තැන්පත් කළ සෑයක් හදිනවා, වරෙල්ල යන්න ශ්‍රමදානෙට, කට්ටිය ශ්‍රමදානෙට ගෙන්නගෙන යන එක කොච්චර හොඳද? පින්කම් ගැන අනිත් අයට කියන එක කොච්චර හොඳද? දැන් මේ අද කාලේ ඉන්න කොල්ලු කුරුට්ටු මේ Facebook වලින් අනිත් අයට නින්දා කර කර බැන බැන ඉන්නවා. මේ පින්කම් මේ තියෙන ධර්ම දේශනා ඒවා මිනිසුන්ට අහන්න ශ්‍රවණය කරන්න සලස්වන නම් කොච්චර හොඳද? මෙන්න බලාපල්ලා හතර අපාය ගැන ධර්ම දේශනාවක් තියෙනවා, උඹලත් අහපල්ලා කියලා සෑයා කරනවා නම් කොච්චර හොඳද? ඒවා මොකුත් කරන්නේ නැහැ මේ. මොනවා හරි ගරහලා බැනලා ඒවා තමයි සෑයා කරන්නේ. දැන් මේ බලන්න, හොඳ දෙයට යහපත් දෙයට අත දික් කරපු කර්මයේ තෙනවා නම් අයහපත් දේවල් සෑයා කරනවා මේ ඇඟිලි උපයෝගි කරගෙන ඒ වගේ කර්මෙත් වෙනවා මේ සත්වයාට. ඊට පස්සේ කියනවා පුදුමයින මේ සිද්ධිය. මෙයා කියනවා පුදුම සහගතයින මේ සිද්ධිය. ඉතින් ඒ නිසා මම මේ අහන්නේ මේකයි. ඔය අසහ්‍ය සිද්ධාට මොකද උනේ? දැන් දානෙත් අත දික් කරපු කෙනාට මෙහෙම වුණා නා. ඊට පස්සේ කියනවා අනේ අසහ්‍ය සිද්ධාතුමා, ශරීරෙන් රැස් වීදෙනේ අසහ්‍ය සිද්ධාතුමා, අපි ඉන්න තැන අපිටවත් තේරුම් ගන්න බෑ. නමුත් වෛශ්‍රවණ දිවි රාජයා දිව්‍ය සභාවේ කිව්වා මේ අසය සිටුමා සද්දමිදුගේ ලෝකේ ඉපදුනා කියලා තවතිසාවේ. අනේ එහෙනම් කොච්චර හොඳද පින් දහම් කරන එක. මාත් පුළුවන් හැටියට පින් කර ගන්න ඕන. කැමැති සැප ලබා දෙන ওই රත්තරන් අත දැකපු කෙනෙක් පින් නොකර නම් ඉන්නේ නැහැ කිව්වා. ඒ නිසා මං ගියේ ගමම පින් කරන්න පටන් ගන්නවා කියලා මෙයා ගොඩාක් කැමති වුණා. මේ පින් කරන මං කෑම් බීම් රෙදි පිළි ගෙවල් දොරවල් දන් දෙනවා. පැම්පොකුණු ලින්ක් කරවල දුෂ්කර ගමන් ඇති තැන්වල ඒ දඬු කරවනවා. ඔන්න ඒක ලොකු පින්. ඊට පස්සේ මේ වාගේ පින් කරනවා ඔබතුමාට ගොඩාක් පින් කියලා කියනකොට එකපාරම දිවිය කිව්වා ඒ බ්‍රාහ්මණය. දැන් අංකුරට නෙමෙයි අනිත් බ්‍රාහ්මණයාට කිව්වා උඹලට පිහිට වෙච්ච තැනට තොර කෙලෙහි ගුණ තිබෙන්නේ නැහැ. මේකේ කර්ම විපාකෙ විඳපන් කියලා ඒ බ්‍රාහ්මණයාගේ කරත්ත 500ම හිස් කළා ඉරිදී. බඩු නැහැ. ඊට පස්සේ කෝ කෙලෙහි ගුණ නැති මේ උඹ දැනගනින් කියලා අනිත් යක්ෂයන්ට කියලා අතපය බෙල්ල මිරිකුවා. ඊට පස්සේ කරත්ත 500 අතුරුදහන් වුණා. ඊට පස්සේ යක්ෂයෝ ඇවිල්ලා බෙල්ල මිරිකුවා, කටෙන් ලේ වමනේ දාගෙන බිම වැටුණා. ඉතින් අංකුර කිව්වා අනේ මේ මේ මේ බමුණන්ට මොන්ට කිසි දෙයක් තේරෙන්නේ නැහැ දේවතාවුන් නංස. මම මේ මං ගැන අනුකම්පා කළා මොන්ට පිට වෙන්න. අපි දැන් එකට ආපු පිරිසන්නේ අපි එකට යන්න එපයි කියලා අංකුර බැගපත් වුණා. ඊට පස්සේ අර දෙවියා ඒ බ්‍රාහ්මණයාට ආපහු සියල්ල දීලා යක්ෂ දිෂ්ඨියත් අයින් කළා. ඒ දෙවියා එතනින් අතුරුදහන් වෙලා ගියා රාත්‍රී වෙනකොට. ඊටක බලන්න කෙලෙහි ගුණ නැති වුණාට පස්සේ කෙලෙහි ගුණ නැති අයට තමයි මේ අමනුෂ කරදරත් එක දිගට එන්න ගන්නෙ. ඒ නිසා හොඳට කෙලෙහි ගුණ ඇති කරගන්න. තමන්ට උදව් කරපු පිහිට වෙච්ච තැන් සීකරන්න. ආපු ගමන් මාර්ගේ සීකරන්න. තමන්ට වතුර පොදක් හරි කෙනෙක් දීලා තිනවනා නම් එයාට සීකරන්න. තමන්ට උදව් කරපු අයට විරසක වෙන්න එපා. හොඳ නෑ. ඒවා පව්. ඊට පස්සේ එතනින් ටික දුරක් යනකොට මේ ඉන්න කාන්තාරේ ඉන්නවා පෙරේතේ. ඒ පෙරේතයා මේ වගේ. ඒ තමයි මේ අතපය වකුටු වෙලා හා ඔබේ ඔය ඇඟිලි වකුඩු වෙලා තියෙන්නේ මක් වෙලාද? මුහුණ කැරකිලා ඇඹරිලා තියෙන්නේ මොකද? ඇස් වලින් කබ කඳුළු වැක්කිරෙන්නේ මොකද? ඔබ මොන වගේ පවක්ද කරගත්තේ? කියන්නේ අතපය වකුඩු වෙලා කොර වෙලා මුහුණ ඇඹරිලා ගොරකල් දෙල්ල වගේ ඊළඟට ඇස් වලින් කබ කඳුළු ගලනවා. ඊට පස්සේ මෙහෙම පෙරේතේ බැගෑපත් වෙවි අර කාන්තාරේ වැලි උඩ පෙරලි පෙරලි ඉන්නවා. ඊට පස්සේ ඇහුවා දැන් ඔබ කවුද? ඊට පස්සේ කිව්වා අසහාය සිටුවරයා දන් දෙනකොට ඒ දානශාලාවේ කටයුතු බාර දීලා තිබ්බේ මට. දැන් අර දෙවියා ඒ කාන්තාරේ ඉන්න දානේ තියෙන පැත්තට අත දික් කරපු කෙනා. මේ පෙරේතයා දානශාලාව බලාගත්ත කෙනා. ආහාර ගන්න පැමිණි මේ සිඟමන් ඉල්ලන මිනිස්සු දැකලා මම පැත්තකට ගිහින් මෝණ අකුලුව ගන්න. දැන් මිනිස්සු එනකොට නොදකින් මේ හැත්ත හැමදාම එනවනේ කියලා අර මෙයා මේ මෝණ එල්ල ගන්න මේ අනුන්ගේ දාන. ඊට පස්සේ ඒ කර්මය නිසායි මගේ ඇඟිලි වකුටු උනේ, මෝණ කැරකිලා ගියේ, ඇස් වලින් කබ කඳුළු වැගිරෙනවා. ඕවා ඉතින් මං කරගත්තු පව් තමයි. නින්දිත පුරුෂය. දැන් අංකුර කිව්වා නින්දිත පුරුෂය. උඹේ මොහොන ඇඹරිලා කැරකිලා ගියා නම් ඇස් වලින් කබ කඳුළු වැගිරෙනවා නම් ඒක සිදුවෙලා තිබෙන්නේ ධර්මතාවයක් අනුවයි. අනුන්ගේ දානයකදී උඹ මොකද බොලේ මෝණ අකුලවා ගත්තේ කියලා කියනවා. මං ඒකනේ මීට කලිනුත් කිව්වේ සමහර අය දාන දෙනකොට ඒ දානයේදී අනිත් අය මෝණ අකුලවා ගන්නවා. හොඳට පේනවා සමහර මිනිස්සු හොඳට දානමාන හදලා දැන් අපිට හුරුයිනේ. ඉතින් අපි දානමාන වළඳන අයනේ. ගේනවා අර දානෙට එන මිනිස්සු ඉන්නවනේ පිට මිනිස්සු බෙදන්නේ නැහැ නේ. හැඳ බොංචි බොංචි එකට හැඳ සෝල බොංචි වෙන්දෙන මේ වාදනය. හැ චූට පෙති දෙකක් දානවා. දැන් දාන උයපු අයත් නේ මේ. නිකන් බෙදන්න ආපු මිනිස්සු. හොඳ දැන් සංඝයා වහන්සේලාගේ නිහඬව වළඳනවා. නමුත් ඒවා අපිට පේනවා. එතකොට සමහර අයගේ දානවලදී වැඩිපුර දාන හැඳක් ගත්තොත් මෝන හැකිලෙනවා. එයා උයලත් නැහැ. අනුන්ගේ දානවලදී මෝණ අකුලව ගන්නවනේ. ඊට පස්සේ ඒ සාමාන්‍යයෙන් කුටි සෙනසුන් වලදී මම දැකලා තියෙනවා කුටි සෙනසුණක් හදනකොට මිනිස්සු ඒක කොයිතරම් හොඳට හරි හදලා පූජා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මිනිස්යාගේ කැමැත්තනේ. ඒතකොට ඕකට දැන් කුටි පූජාවට එක මිනිහෙක් ඇවිල්ලා ඒක බලලා අම්මේ කොරිඩෝකුත් තියෙනවා බිමට ටයිලුත් අල්ලලා ඇටැච් බාත්รูමුත් තියෙනවා මේක පුදුම සුපෝගී භෝගිනේ මේ මොන භාවනාවද ඕන්නේ යාතේ. එතකොට එයා ඒකට වැලි කැටයක් ඇදලත් නැහැ. උළු කැටයක්වත් දීලා නැහැ. අනුන්ගේ දානෙදී හිතා පහදා ගන්නවනේ. දැන් මම සමහර වෙලාවට ওই මම ධර්ම දේශනාවලට ගිහිල්ලා ওই වාහනෙට එකතු වෙන පොඩි පොඩි මුදල් එකතු කරලා සමහර වෙලාවට අසරණ ළමයිට එහෙම දීලා තියෙනවා. ඒකට ගම්වල ওই අසරණ ළමයිට දෙනකොට මට එනවා පහවදාට කෝල් ගොඩක්. ඇයි හාඳුරනේ දුන්නේ? උන්ට මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා. මේ අනුන්ගේ වට නේද මේ? මම හරි මිනිස්සුන්ගේ හිටනා. මනුස්සයෙකුට ආදරෙන් සෙනෙහසින් කෝල් එකක් දීලා කතා කළොත් පහව දානවා. ආන්දරණ ඔය ගෙදරට කතා කරන්න එපා. හොඳ නැහැ ඔය මිනිස්සු හොඳ නැහැ. ඉරිසියාව. අනිත් අයට වචනයක් කතා කරනවට කැමති නැහැ. ඊට පස්සේ තව මනුස්සයෙකුට උදව්වක් කළොත් පහව දා කෝල් එන ඔය මිනිස්සුන්ට එපා. මේ අනුන්ගේ දානෙදී හිතා පහදව ගන්නවා නම් ඒ නිසා හොඳ මට නම් මොන ගැහිලා තිනවා කොතේකුත් අනුන්ගේ දානවලදී හිතා පහදව ගන්න මිනිස්සු සද්ධාවන්ත විදියට පෙනී ඉන්නේ. ඒ නිසා ඇත්තටම සමහරවල් මේ මිනිසුන්ගේ ඒ අගුණ දකින්නට හරි අප්‍රියයි. මෙහෙමත් මිනිස්සු මහ පොළොවේ ඉන්නවනේ කියලා. ඊළඟට අපි සේරවිල මේ ගෙවල් හදලා දෙන්න කල්පනාවක් තිබිලා මේ සද්ධායකයන් මිනිස්සුත් එකතු කරගෙන ගෙවල් හදන්න පටන් ගත්තා. අම්මෝ ඊට මරා ගන්න හදන මේ ගම්වල මිනිස්සු. ඉරිසියාව. තව කෙනෙකුට ලැබෙනවට කැමති නැහැ. මේ මේවා පව. අන් අයට ලැබෙන එකට ඉරිෂියා කරන එක පව්. අනිත් අයට උදව් කරන එකට බාධා කරන එක පව්. ඉතින් තමනුත් නෙවෙයි ඒක කරන්නේ. ඉතින් ඒ නිසා මේ අනුන්ගේ දානවලදී හිතා පහදව ගන්න එක නම් මහා පාපයක්. ඉතින් මොකද තමන් කරලත් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕන. ඒකයි මං කියන පුද පූජා තමන් පළතුරු පූජා කළත් නෑ. තමන් පෑන් පූජා කළත් නෑ. කරණේවට ගරහනවා. ඉතින් මේවා සෑහෙන පව්. අනුන්ගේ පින්කම් වලට ගරහන එක සෑහෙන පව්. ඔබ පින්වතුනි පුළුවන් නම් රම් පත්තිරුවකව ලියලා ගෙවල් වල තියන්න ධාත්මතු පරම්පරාවටම අනුන්ගේ පින්කම් වලදී ගරහන්න එපා කියලා. ඉරිෂියා කරන්න එපා කියලා. ඉතින් ඒ නිසා ගොඩාක් දේවල් මේ වගේ දිනන සමහර වෙලට ගම්වල ඉන්නවනේ වයසක අය කිසිම කුසලයක් නැති මිනිස්සු. ඉතින් ඒ මිනිස්සු අනුන්ගේ පින්කම් වලදී ගරහනවා. දානයක් වෙනුවට පිළිහුඩු යන්න එපව හරි නැහැ කියනවා. මේ යාගේ දානෙකුත් නෙවෙයි. ඉතින් ඒ නිසා ඕවා හොඳ නැහැ කියනවා. තෙල් වැඩිපුර දාන්න එපා කියනවා. යාගේ දානෙකුත් නෙවෙයි. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕනේ. දැන් ඔය වගේ එකක් නේ සිද්ධ වුනේ ලකුණ්ඩ බද්ධ මහරහතන් වහන්සේ කලින් ජීවිතේ මේ 80 මහා ශ්‍රාවකෙක් වෙන්න පින් තියපු උත්සමේකුත් චෛත්‍යයක් හදනකොට මේ ඔක්කොම කතා වෙලා හදනකොට කිව්වා මේක පොඩ්ඩක් පාත් කරමු කියලා. ඉතින් ඒ කියපු වචනෙට උපනුපන් ජීවිතේ මිටි වෙලා ඉපදුණා. ඒක උරු මේ මිනිසුන් මේ කරගන්න කර්ම වලට මොනවා වේද මිනිස්සු මහා ශ්‍රාවක වෙන්න පෙරම් පුරණයිද මේ? කොච්චර කර්ම විපාක දෙයිද මිනිස්සුන්ට? ඒ නිසා අනිත් අයට ලැබෙන දේවල් වලදී එපා කියන වචනේ කියන්න එපා. ගරහන්න එපා, බාධා කරන්න එපා, ඉගෙන ගන්න ළමයිට බාධා කරන්න එපා. අනුන්ගේ දානවලදී තමන් අධිකාරිය පවත්වන්න එපා. ඒ ලෝභකම් අයින් කරගන්න. ඒ නරක ගති, කැත ගති අයින් කරගන්න. ඉතින් ඒ මං ඒ කිව්වේ ඒ අඩුපාඩු තියෙන අයට හදාගන්න. ඉතින් ඊට පස්සේ අංගුර කියන බලාපන් ඔබ කොච්චර වැරද්දක්ද කලේ? අර බලාපන් අත දික් කරපු කෙනා දිව්‍ය ලෝකෙ ඉපදිලා. අසහාය සිරිතුමා තෞතිසාවේ ඉපදිලා. මේ ඔබ දානේ කටයුතු බලපු දානශාලාවේ ප්‍රධානියා මෝ නැඹුල් කරගෙන. ඔන්න ඔය වගේ වෙනවා සමහර වෙලාවට පින්කම් සංවිධානය කරද්දී පින්කම් කරන අය මේ මිනිසුන්ට සැර දාලා ලොකු ප්‍රොජෙක්ට් ඒ මිනිසුන්ගේ. අර අහිංසක වෙන ආශ්‍රය අම්මලා හොඳට පින් කරගන්නවා. සමහරට පින්කම සංවිධානය කරන කෙනා තරහින් ඒ වෙලාවේ හරි මානසික නොසන්සුන් භාවයෙන් ප්‍රශ්න පිට ඉන්නේ. අර පින්කමට එන ආශ්‍රය හොඳට සැනසෙල්ල බුදුන් වැඳගෙන යනවා. ඉතින් ඒ නිසා මේවා තේරුම් ගන්න ඕන. මේවා ලේසි නෑ පින්වත්නි පිනක් කරනවා කියන එක. ඊට පස්සේ මේ ප්‍රේතයාගේ කතාවත් ඒ විදිහට මේ දැන කියාගෙන දැන් මේ අංකුර ප්‍රේතවත්ව කියලා මේ සිද්ධිය ප්‍රේතවත්වට ආවේ මෙන්න මේ ප්‍රේතයා නිසා. අර දානශාලාවේ දම් බෙදනකොට මෝණ අකුලුවා ගත්ත කෙනා නිසා. නැත්තම් අනිත් ඔක්කොම දිවුරු මේ අංකුරත් දිව්‍ය ලෝකේ යනවා. අසහාය සිරිතුමත් දිව්‍ය ලෝකේ. ඊළඟට අර දෑත පෙන්නෝ කෙනත් දිව්‍ය ලෝකේ. ඊට පස්සේ මියා ද්වාරවති නගරයට ගිහිලා ගොඩාක් දන් දෙන්න ගත්තා. ගොඩාක් දන් දුන්නා. නැති දෙයක් නැහැ. ඊට පස්සේ කුඩ කැමති කවුද, සුවඳ කැමති, මල් මාලා, සෙරෙප්පු කවුද කැමති, ගෙවල් ඕන කාටද? හැම දෙයක් ගැනම කතා කරනවා. හොයනවා, බලනවා. ඊට පස්සේ යම් මිනිසුන්ට ගොඩාක් දේවල් ලැබිලා මිනිසුන්ට දැන් ඇති හිතිලා ඉන්නේ. මිනිස්සු වෙන එක අඩු වුණාම අංකුරට නිින්ද යන්නේ. ඒ කියන්නේ අංකුරට සනීපෙද නිින්ද යන්නේ මේ ඊළඟ නේනයි වැඩි වුණාම. ඒතර කොච්චර දන් දෙන්න ආසවෙලාද කියලා බලන්න. අංකුරගේ දානෙට දරපලන්න 12000ක් ඉඳලා තියෙනවා. උයන්න 12000ක් ඉඳලා තියෙනවා. කුළුබඩු හදන්න 12000ක් ඉඳලා තියෙනවා. දානෙ බෙදන්න 12000ක් ඉඳලා තියෙනවා. දාන් ගන්න එනයි ගැන කවර කතාවද? ඔය ඉන්න ටිකටම කන්න දුන්නම කොච්චරද? ඊට පස්සේ සින්දක කියලා මෙයාගේ ඉන්නවා ඒ දානශාලාවේ කටයුතු කරන කෙනෙක්. එයා අංකුරගෙන් ඇහුවා අංකුරය මේ සම්දිවිඳු ඇවිල්ලා ඔයාගෙන්ට වරයක් දෙන්න හැදුවොත් මොකද්ද කියන්නේ? දැන් නිකමට කතා කර ඉන්න ගමන් ඇහුවා. එතකොට කියනවා සින්දක සග්දවිඳු මගෙන් මට වරයක් දුන්නොත් එහෙනම් මං කියන්නේ මං හිමිදිරි පාන්දර නැගිටිනකොට ඉර උදා වෙනකොට මට දිව්‍ය ආහාර පාන පහළ වේවා. හිඟ මං යදින උදවිය සිල්වත් වේවා. මං දාන වස්තුවක් දන් දෙනකොට ඒවා ඉවර වෙන්න එපා. දන් දුන්නාට පස්සේ පසුතැවිලි වෙන කෙනෙක් වෙන්න එපා. දන් දෙනකොට මගේ හිත පැහැදේවා. ඔය වරේ තමයි මං ගන්න කිව්වා. එච්චර දන් දෙන්න ආසයි. සින්දක කිව්වා මේ තමන්ගේ හැම සැප සම්පතක්ම අනිතයට දෙන්න එපා. දැන් ඔන්න එයාගේ ලෝභකම මං කිව්වේ කොහෙන් හරි එක්කෙනෙක් ඉන්නවා පිනක් කරනකොට ඇදලා ගන්න ඉන්නවාමයි. ඔයාලගේ ජීවිතය හොඳට බලන්න. වන්දනා ගමනක් යන්න යනකොට හිත සවුතු කරන කෙනෙක් කොහෙන් හරි එනවා. වෙස්සන්තර රජුරෝ දන් දෙනකොට කැලේට පන්නන්න පිරිසක් ආවා. ඒ නිසා මේක ලෝක ධර්මතාවයක්. හොඳට දානයකට ගිහලා හිත සවුත් කර මේ හිත පාදවගෙන දානයකට දීලා එනකොට සවුත් වෙන වචනයක් කියන කෙනෙක් ඔය වාහනේම ඉන්නවා. වට වන්දනාවේ ගියොත් ඔය වාහනේම ඉන්නවා. ඉතින් මේ බලන්න මෙච්චර දන් දෙද්දී අර අංකුර ළඟ ඉඳගෙන මෙකෙක් කියනවා ඕනාට වැඩිය දානි දෙන්න ඕනේ. තමන්ගේ සැප සම්පත් රැක ගන්න ඕනේ නැත්නම් අනාගතේට ඕවා නැති වෙනවා. ශ්‍රේෂ්ඨ වෙන්නේ කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ හොඳට බෞභෝග තිබ්බට පස්සේ. ඕනාට වඩා දාන දෙන්න ගියොත් ඒ පෞල් වලට එච්චර කාලයක් පවතින්නේ නැහැ. අද කාලෙත් නැද්ද උඹලා ওই විදිහට දෙන්න ගියාම අවසාන කාලෙට අපිට මොනවක් නැහැ. අපිට පාරට බහින්ද වෙයි කියලා කියන මිනිස්සු නැද්ද? ඔය කියන විදිහට දෙන්න ගියොත් අතේ සොච්චම නැති වෙනවා. අවසානයේ අපිට මහා පාරට බහින්ද වෙයි කියන මිනිස්සු නැද්ද? මේ ඉන්නේ මේ කතා වස්තුවේ මේ ලෝකේ ස්වභාවය. දෙන එකට පැහැදිමින් දෙන්න නම් දෙන්නේ නැහැ. කොයින් හරි බාධා කරනවා. මේක ලෝක ස්වභාවයක්. හේතුව දෙන අය සුගති යනවා. දෙන්නේ නැති අය දුගති ලෝකවල යනවා. අපරාදේ. පව් අනුන්ගේ දේවල් වලට මේ බාධා කරනවානේ. තමන් හම්බ කරපු එකුත් නෙවෙයි. තමන් ගෙනාපු දේකුත් නෙවෙයි. තමන් මෙච්චර කාලයක් තියාගෙන හිටපු එකුත් නෙවෙයි. අනුන්ගේ දේට බාධා කරනවා. කොච්චර මිනිස්සු පව් කරගන්නවද? ඊට පස්සේ තියෙනවා දැන් බලන්න වෙස්සාන්තර රජුරවන්නම පහළ වෙච්ච සුදු ඇසානේ දන් දුන්නේ. ඒකට මිනිසු කෙනෙහිරිකම් කළානේ. වෙස්සාන්තර රජ කෙනෙකුගේ දාන වස්තුනේ දුන්නේ. ඇලේ ඇලියට දන් දුන්නා කියලානේ මේ වෙස්සාන්තර රජුරෝ වංගගිරිය පැන්නේ. ඒ නිසා මේ අනුන්ගේ දේවල් වලට මේ ඇඟිලි ගහන ජාතිය මේ සංසාරයේ ආරම්භයේ පටන් ඉඳලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා නුවණ තියෙන උදවිය දන් නොදීම ප්‍රශංසා කරන්නේ ඕනෑවට වඩා දීම ප්‍රශංසා කරන්නේත් නෑ. ඒ නිසා ওই දන් දීමට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ ධන සම්පත් තිබීම. ඒ නිසා ප්‍රඥාවන්ත කෙනා තෝරාගන්නේ දීම නොදීම සමව මේ මෙයාගේ බණ දෙන නොදෙන එක සමව කරගෙන යන්න ඕන කියනවා. අදටත් ඔය වගේ නැද්ද? දුන්නට කමන්නේ නෑ. ඒකෙත් සීමාව උඹලා දැනගනින්නලා කියලා හරි ලොකු ඔළුවකින් බණ කියන අය නැද්ද? මේ දත් ඉඳලා තියෙනවා. බැලු බැලමට ඇත්ත වගේ පේනවා. ඊට පස්සේ අංකුර කියනවා එම්බා සෝනක මන් දන් දෙනවාමයි සංසුන් සිත් ඇති සත්පුරුෂයන් මාව ඇසුරු කරත්වා. එක එක කෙනෙහිරිකම් කරන අය නෙවෙයි දානෙට කැමැති අය මාත් එක්ක සිටිත්වා. පහත් බිම් කඩවල් පිරි ඉතිරි යන පරිද්දෙන් වහින මහා වැස්සක් වගේ මං වැස්සක් වගේ දන් දෙනවා. ඕන කෙනෙක් දන් ගෙනිච්චාවේ. තමන් ළඟට ඉල්ලාගෙන එන උදවිය දැක්කම තමන්ගේ මූණ පැහැපත් වෙනවා නම් යමෙක් යම් කිසි දානයක් දුන්නට පස්සේ ඒ ගැන සතුටු වෙනවා නම් ඒ ගෙදර වාසය කරන අයට සැපයක්මයි ලැබෙන්නේ. යම් කිසි ගෙදරක ඉන්නවා නම් මිනිසෙක් දන් දෙන ඒ මිනිසයාගෙන් දන් දෙන්න එනකොට හිත පැහැදෙනවා නම් ඒ ගෙදරට පුදුම දිනුවා. කවුරු හරි කෙනෙක් ඉල්ලාගෙන එද්දී ගෙදරට ඉල්ලාගෙන එද්දී ඒ මිනිසුන්ගේ හිත පැහැදෙනවා නම් ආ නරුන් එනවා මොනව ඉල්ලයිද දන්නේ නැහැ කියලා මූණ වකුටු වෙනවා නම් ඒ ගෙවල් පිරිහිනවා. මේ ලෝකේ ස්වභාවය. ඒකනේ දැන් වෙස්සාන්තර රජුරෝ mantri දේවීට කිව්වා mantri මේ කවුරු හරි අපි දාන ඉල්ලගෙන ඉන්න පුළුවන් අපින් ගත්තේ නැති කෙනෙක් කියලා කරත්තේ යද්දි මේ එහෙම වුණොත් කියන්න කියලා. ඉතින් කරත්තේ නැගලා දරුවෝ දෙන්නත් අරගෙන වංකගිරියට යද්දි බමුණෝ අට දිනේ පිටිපස්සෙන් කෑ ගගහගෙන එනවා. විශාන්ත රජුරු ඉස්සරහ බලන කරත්ත පදවනවා. mantri දේවිය පිටිපස්සේ mantri දේවිය කියන ස්වාමී නවත්තන්න පිරිසක් එනවා දානයක් ඉල්ලගෙන එනවා කියලා. mantri දේවියට තිබ්බනේ කරබාගෙන යන්න. ඒ අසෝදරා. ඊට පස්සේ mantri දේවිය තමයි නැවැත්තුවේ කරත්තේ. නවත්තලා කරත්තෙන් බැහැලා ස්වාමී මේක දන් දෙන්න කියලා කිව්වේ. පුදුම සහගතයි. අද කාලේ මිනිස්සයා දන් දෙන්න හදනකොට ගෑනු කෙනා කොහොම හරි විරුද්ධ වෙනවා. මිනිසුන්ට කියන්නේ අපි මිනිහා වෙස්සාන්තර වගේ. හැබැයි මිනිහා වෙස්සාන්තර වෙන්න පුළුවන් ගෑණි mantri දේවි වෙන්නේ නැහැ කවදාවත්. මොකද mantri දේවිය කවදාවත් දානෙට අකුල් හෙළුවේ නැහැ. ඒ නිසායි වෙස්සාන්තර ජාතකයේ සිහින් කියවන්න. සසරේ ස්වභාවය ඒ ඔක්කොම නිදහස් වුණානේ. mantri දේවිය නිදහස් වුණා යසෝදරා. තුන් ලෝකයෙන් පවිත්‍රම උත්තුමාවිය අභිඥාවෙන් පරතිරපත්‍රා තෙරණිය. ඒ මහා බෝධිසත්වයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යසෝදරා මේ ජාලිය කෘෂ්ණජිනා ඒ රාහුල කුමාරයා උප්පලවන්නා ඒ ඔක්කොම සංසාරෙ නිදහස් වුණා. අර ලෝභකමෙන් මේ හංගගෙන දෙන මිනිසුන්ට දෙන්නෙත් නැහැ. තමනුත් කොනකමෙන් තියාගෙන ඉන්න අය සසරටම එකතු වුණා. අදටත් එහෙමයි. දාන පින්කම් වලට අකුල් හෙළන අය සසරියයි දෙනයි නිදහස් වෙයි. ඊට පස්සේ තියෙනවා මේ විදිහට අංකුර ගොඩාක් දන් ඉල්ලන්නේ නැහිට දන් දීලා සතුටු වුණා. ඊට පස්සේ මේ අංකුරගේ නිවසේ ගැල් 60,000ක භෝජන නිතරම දන් දෙනවා. ගැල් 60,000ක ආහාර දන් දෙනවා කියනවා. අංකුර හට ආරක්ෂකයන් 3,000ක් ඉන්නවා. ඒ 3,000ම හොඳට රත්තරන් ආභරණ පැළඳිලා හොඳට කාරවිලේ ඉන්න අය. ඒ හැමෝම ජීවත් වෙන්නේ අංකුර නිසා. අංකුර හට තවත් තරුණයන් 60,000ක් ඉන්නවා. ඒ උදවිය ඉන්නේ ආභරණ පළඳගෙන ඒ අය තමයි සම්පූර්ණයෙන්ම දර පළන්නේ. 12,000ක් නෙමෙයි 60,000ක් කොල්ලොත් දර පළනවා කියන දාණයට. අංකුරයන් හට ඒ වගේම ස්ත්‍රීන් 12,000ක් ඉන්නවා. ඔවුන් ඉන්නේ අලංකාරයෙන් සැරසීලා. ඔවුන් තමයි වෑංජනවල කුළු බඩු අඹරලා අඹරන්නේ. අංකුරට තවත් ස්ත්‍රීන් 12,000ක් ඉන්නවා. ඔවුන් හොඳට සැරසීලා ඉන්නේ. ඔවුන් තමයි දාන බෙදන්න හැඳි අතේ තියාගෙන ඉන්නේ 12,000ක්. ඊළඟට අංකුර බොහෝ ජනතාවට දානමානිය දුන්නා. ගොඩාක් දුන්නා. ගරු බුහුමන් ඇතුව දුන්නා. නැවත නැවත දුන්නා. මාස ගණන් දුන්නා. පෝය ගණන් දුන්නා. ඍතු ගණන් දුන්නා. අවුරුදු ගණන් දුන්නා. අංකුර රජතුමා ගොඩාක් කාලයක් දන්වට පැවැත්තුවා. ওই විදිහට දාන් දීලා දාන් දීලා අංකුර මැරිලා ගිහිල්ලා තවතිසා දෙවියන් අතර ඉපදුනා. ඊට පස්සේ ඉන්දක කියලා ඊට පස්සේ බුද්ධ කාලය ආවා. ඉන්දක කියලා තරුණේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට එක බත් හැන්දක් පූජා කළා. එක බත් හැන්දයි. ඒ දෙවියත් ඉපදුනා තවතිසාවේ. අර අච්චර දන් දුන්න අංකුර දෙවියාට වඩා ඉන්දක දෙවියා අනුරුද්ධ මහරහතන් වහන්සේට එක දන් හැන්දක් බෙදපු මේ ඉන්දක දෙවියා අංකුර දෙවියට වැඩිය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ආධිපත්‍යයෙන් දිව්‍ය රූප ශබ්ද ගන්ධ රස වලට වැඩිය මේ රස වලින් අධිපති වෙලා ඉපදුනා. පස්තර දන් දුන්න අංකුර පුංචි වෙවි එක බත් හැන්දක් පූජා කරපු ඉන්දක මහානුභාව සම්පන්නයි. ඉතින් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ තවතිසාවට වැඩියා. තවතිසාවට වඩිනකොට ඉන්දක දෙවිය අනුරුද්ධ මහරහතන් වහන්සේ දන් හැන්දක් බෙදපු ඉන්දක දෙවිය බුදුරජාණන් වහන්සේ ළඟම ඉඳගෙන ඉන්නවා. බලවත් දෙවිවරු එනකොට පිටිපස්සට ගිහිලා අංකුර දෙවියා යොදුන් 12,000ක් ඈත ඉඳලා තියෙනවා. යොදුන් 12ක් ඈත. ඒ කියන්නේ කිලෝමීටර 120ක් ඈත තමයි අංකුර දිව්‍ය පුත්‍රයා ඉඳලා තියෙන්නේ. ඉන්දක දිව්‍ය පුත්‍රයා ළඟ. ඉතින් බුදුරජාණන් වහන්සේ දිවසින් මේක දැකලා ආහා පින්වත් අංකුර ඔබ විසින් බොහෝ කාලයක් බොහෝ දිනකට දන් දුන්නනේ. දැන් මොකද ඔය ඈත ඉන්නේ? ඊට පස්සේ කියනවා දසදහසක් ලෝක ධාතු වල බබලෝමින් වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ, මහමේරු පර්වතයේ මුදුනේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ, සියලුම දෙවියන්ගේ ශරීරවල ආලෝකයට වැඩිය බබලන බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මම යොදුන් 12ක් දුරින් ඉන්නේ. නමුත් ඔය ඉන්දක බුදුරජාණන් වහන්සේ ළඟම ඉන්නවා. ස්වාමීනි මං ගොඩාක් දන් දුන්නා තමයි. නමුත් මං දන් දුන්න කාලේ සිල්වත් උනේ. ඔය ඉන්දක දිව්‍ය පුත්‍රයා අනුරුද්ධ මහරහතන් වහන්සේට එක බත් හැන්දක් පූජා කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධන මණ්ඩල ළඟම ඉන්නවා. ඊට පස්සේ ස්වාමීනි බලන්න කියනවා මේ දාණය දෙන්න සුදුසු අය නුසුදුසු අයගේ ස්වභාවය අනුව මං කොච්චර දාණය දුන්නත් මහා අවුරුදු ගණන් දේවල් දොරවල් දන් දුන්නේ දුස්සීල පිරිසකට. සිල්වත් කෙනෙකුට එක බත් හැන්දක් දීමේ පින බලන්නකෝ අපිට වැඩි ඉන්දක අනුභව සම්පන්නයි කිව්වා. මතක තියාගන්න සංගයා වැඩ ඉන්න මේ කාලේ දන් දෙනව නේද? ඒ පින සංගයා නැති කාලේ අවුරුදු අසංඛ්‍යයක් දන් දීලාවත් අද එක බත් හැන්දක් පූජා කරන පින රැස් කරගන්න බෑ. අද තුනුරුවන් කෙරෙහි පැහැදිලා සංගයාට එක බත් හැන්දක් දීලා රැස් කරගන්න පින බුදවරු නැති අසංඛ්‍යයක් කල්පයේ කොච්චර දන් දුන්නත් ඒ පින රැස් වෙන්නේ නෑ. ඒ නිසා බුදවරු නැති අසංඛ්‍ය ගණන් කල්පවල මේ සංසාරී සත්‍යය සැරිසරනවා. දන් දෙන්න ඒ කාලෙවත් බඩගින්නක් පිපාසයක් නැතුව ඉන්න. ඊළඟට මේ ශාසනයට පහ දෙන්න තුනුරුවන් සරණ යන්න චතුරාර්ය සත්‍ය අහන්න. ඊළඟට මේ සසර බය ඇති කරගෙන එවැනි අසංඛ්‍ය කල්ප ගණන් දුක් නිදින්න නැතුව මේකෙන් ගොඩ යන්න. මොන මොන පව් සිද්ධ වෙයිද බුදුවරු නැති කාලේ, මෙච්චර බණ ඇහෙන කාලේ, මෙච්චර පින් තියෙන කාලේ, මෙච්චර බණ කියන බණ කියන අය ඉන්න කාලේ පින්වතුනේ කුලෝභ කමින් ඉන්නවනේ මිනිස්සු අනිත්යට දෙන අයටවත් දෙන්න දෙන්නේ නැහැනේ. අපිට මරුණම තියාගන්න ඕන කියලා කුම්මෙහි කමෙන් ඉන්න මිනිස්සු ඉන්නානේ. මේවා දාලා යනවා කියලා හිතන්නේවත් නැහැනේ. අද මැරෙයිද හෙට මැරෙයිද කියලා කවුද දන්නේ? මිනිස්සු කොරෝනා වෛරසයෙන් මැරෙයි කියලා හිතනවා. මෙන්න මහපාරේ මැරෙනවා. හැප්පිලා මෙන්න හිරගෙවල් වල ගහගෙන මැරෙනවා. ඉතින් මෙන්න මේ ගඟේ මුහුදේ පැනලා මැරෙනවා. මෙන්න මේ බෙලි කැකුම් හිස් කැකුම් කාලා මැරෙනවා. වෙන වෙන දේවල් වලින් මැරෙනවා. මෙන්න හදිහුණියම් කරගෙන මැරෙනවා. ඉතින් ඒ නිසා අපේ මරණය කොයි විදිහට සිද්ධ වෙයිද දන්නේ නැහැ. අපි හිතන දේවල් නෙමෙයි සිද්ධ වෙන්නේ. ප්ලෑන් කරන්න එපා. අනාගතේ මැරෙනකොට සමහරට තමන් ඉනේ හංගගෙන ඉන්න රුපියල් 100 උපාදාන කරගෙන පෙරේතෙක් වෙන්න පුළුවන් අනේ කියාගෙන. මට මොන ගෙහුණ දවසක් මේ එක ගෑනුලා මේ ගැංගෙන් පෙරේතියෙක් ඇවිල්ලා ඒ ආච්චි මේ මැරෙනකොට මනේ මගේ අලුත් චීත්‍ය කියලා චීත්‍ය අල්ලගෙන මැරුණා චීත්‍යෙම පෙරේතෙක් කියලා ඉපදුණා. මා ඊළඟට මොන කියලා තියෙනවා ඒ ආච්චි එක ආච්චි කෙනෙක් මැරෙනකොට මේ ළමයි හිතලා තියෙන්නේ මැරිලා කියලා හිමීට කන කරාඹු ගලවලා. නමුත් ආච්චි මැරිලා නැහැ. ඊට පස්සේ ආච්චිට ලොකු වේදනාවක් ඇවිල්ලා මොම් මාව පණ පිටින් මරා ගන්න හදනවා කියන වෛරයෙන් මැරිලා මල යක්ෂණියෙක් වෙලා ඒ පවුලේ සියලු දෙනා මහපාරට දැම්මා. ඔය වගේ සිද්ධි තියෙනවා පින්වත්නි. ඒ නිසා මේ සමහරවිට තමන් අවසාන කාලේ ගන්න කියලා ඉතුරු කරගන්න බැංකු පොත නිසා පෙරේතෙක් වෙන්න පුළුවන්. ඊළඟට ගෙදර හොර මුල්ලේ දාන කැටේ නිසා පෙරේතෙක් වෙන්න පුළුවන්. පිටගමේ තියාගෙන ඉන්න සොච්චම නිසා පෙරේතෙක් වෙන්න පුළුවන්. රිදී හවඩිය නිසා පෙරේතෙක් වෙන්න පුළුවන්. ඒවට උපාදාන වෙලා. ඔය පරණ තියෙන බඩමුට්ටු තියෙනවා නම් ওই චෛත්‍ය පිටරක් කොටක් හදද්දී ඒවටවත් දෙන්න උණු කළා දාන්න. තුරු තුරුස්නාව නැතුව පිනක් කරගන්න. ඒ අතරේ අදස් මිනිස්සු ඉන්නවා. මට අපි දන්න මිනිස්සු ඉන්නවා ලෙඩ ඇඳෙද්දී කන කර ගලවලා අනේ මේකෙන් ධාතු චෛත්‍යයකට කරඬුවක් හදලා පූජා කරපල්ලා කියලා. ආච්චිලා තමන්ගේ ලෙඩ ඇඳෙද්දී කන කර පූජා කරපු ආච්චිලා අපිට මොන ගෙහිලා තියෙනවා. එහෙම මිනිස් ඥාන හැම එකක්ම තියෙන හොඳ නරක අදට සමාජයේ විදිහට තියෙනවා. ඒ නිසා මේ කරුණ කාරණා තේරුම් ගන්න ඉතින් බුදුරජාණන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ උත්තම අයට දන් දීම. ඒ නිසා මේ අංකුර ප්‍රේතවත්ව අංකුර දිවිරාජය එවිලා ගොඩාක් කියනවා සුදුසු අයටයි දන් දෙන්න ඕන. ආර්ය ශ්‍රාවකයන් වහන්සේටයි මගපල්ලාභීන්ටයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ටයි දන් දෙන්න ඕනේ. මං අවුරුදු ගාණන් ගෙවල් දොරවල් දන් දුන්නා දුස්සීල මිනිසුන්ට. අනේ මං දෙවියන්ගේ පිටිපස්සේ දැන් ඉන්නේ. ඔය අංකුර එකපත් හැන්දයි ඔය ඉන්දක දෙවියා පූජා කළේ රහතන් වහන්සේ නමකට දෙවිවරු අතර බබලනවවද කියලා. ඉතින් ඒ නිසා මේ කරුණ කාරණා තේරුම් ගන්න. ඒ වගේම තමයි නරක හාමුදුරුවෝ නමකට සංඝයා වහන්සේ නමකට ගැරෙව්වොත් මිනිසුන්ට ගරහන පාපේ සංඝයාට ගරහන පාපේ වෙනස්. ගොඩාක් පව් රැස් වෙනවා. ඒ නිසා සතර අපායි වැටි වැටි යන ලෝකයක් අපිට තියෙන්නේ. මේකෙන් නිදහස් වෙන්න බලන්න හරිම භයංකරයි. ඉතින් ඒ නිසා බලන්න මේ දානයකට අත දික් කරනේ කර්මෙත් වෙනවා. දානයක් බෙදෙනකොට මූණ අකුලුව ගන්න කර්මෙත් වෙනවා. හිනාවෙවි දම් බෙදන්න පින්වත්නි සතුටින් ඉන්න. සතුටෙන් දම් බෙදන්න. මේවා තේරුම් ගන්න හැම දෙයකටම කර්මයේ බලපාන බව. ඒ කියන්නේ හැම ක්‍රියාවකම එයා හැසිරෙන හිතන පතන විදිහට කර්මයේ සකස් වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට දුක් විඳින්න යන භයංකර සංසාරේ නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා මේ අපි ඔබ කාන්තස්සේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද